පානාතිපාතෝකො ආවුසෝ අකුසලං අදින්නාදානං අකුසලං කාමේසු මිච්ඡාචාරෝ අකුසලං මුසාවාදෝ අකුසලං පිසුනාවාචා අකුසලං පරුසාවාචා අකුසලං සම්පප්පලාපෝ අකුසලං අභිඤ්ඤා අකුසලං ව්‍යාපාදෝ අකුසලං මිච්ඡාදිට්ඨි අකුසලං ඉදං උච්චතාවුසෝ අකුසලං කතමංචාවුසෝ අකුසලමූලං ලෝභෝ අකුසලමූලං දෝසෝ අකුසලමූලං මෝහෝ අකුසලමූලං ඉදං උච්චතාවුසෝ අකුසලමූලං කතමංචාවුසෝ කුසලං පානාතිපාතා වේරමණී කුසලං අදින්නාදානා වේරමණී කුසලං කාමේසු මිච්ඡාචාරා වේරමණී කුසලං මුසාවාදා වේරමණී කුසලං පිසුනාවාචා වේරමණී කුසලං පරුසාවාචා වේරමණී කුසලං සම්පප්පලාපා වේරමණී කුසලං අනභිඤ්ඤා කුසලං අම්බ්‍යාපාදෝ කුසලං සම්මාදිට්ඨි කුසලං ඉදං උච්චතාවුසෝ කුසලං කතමංචාවුසෝ කුසලමූලං අලෝභෝ කුසලමූලං අදෝසෝ කුසලමූලං අමෝහෝ කුසලමූලං ඉදං උච්චතාවුසෝ කුසලමූලං යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ ඒවං අකුසලං පජානාති ඒවං අකුසලමූලං පජානාති ඒවං කුසලං පජානාති ඒවං කුසලමූලං පජානාති සෝ සබ්බ සෝ රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අස්මීති දිට්ඨි මානානුසයං සමෝහනිත්වා අවිඤ්ඤං පහාය විඤ්ඤං උප්පාදෙත්වා දිට්ඨේව ධම්මේ දුක්ඛසන්තං කරෝති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සාධාවසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං ตริง ปัญญัง อาปุจฉุง สยาปนาอุโส อัญโญปิปริยายุ ยถาริยสาวกสัมมาดิทฐิโหติ อุจจุกตัสสะดิทฐิ ธัมเมอเวจจัปปสาเดนะสมันนาโกโต อาโกโตอิมังสันธัมมันติ สยาอาวุโส ยโตโคอาวุโสอริยสาวกโ อาหารัญจะปัจจานาติ อาหารสมุทัยัญจะปัจจานาติ อาหารนิโรธัญจะปัจจานาติ อาหารนิโรธกามินิงปฏิปทัญจะปัจจานาติ ittha-vata-pikho-avaso-ariya-savako sammadhi-tinti-hoti ujjugata-sa-dhi-tinti dhamme-avicca-pasadena-samanna-gato agato-imang-sandham-manti Katamopanausoaharu Katamoaharasamudayo Katamoaharanirodho Katamoaharanirodhagaminipattipadati Chattaromeausoahara Bhutanang vāsattānang thitiyā Sambhavesinang vānugahāya Katame chattāro Kabalinkāro āhāro Olāriko āsukumovā Phasso dutiyo Manu sanchetana tatiya Vinyanang chatuttham Tanha samudaya ahara samudayo Tanha nirodha ahara nirodho Ayamevariyo atthangiko maggo Ahara-nirodha-gāmini-patipadā Seyyathidaṁ Sammā-dittti-sammā-saṅkappu Sammā-vācā-sammā-kammantu Sammā-ājīvo-sammā-vāyāmu Sammāsati sammāsamādhi Yatokho āvuso ariyasāvako Evaṁ āhāraṁ pajānāti Evaṁ āhāra samudayaṁ pajānāti Evaṁ āhāra nirodhaṁ pajānāti Evaṁ āhāra nirodha gāmininṁ patipadam pajānāti So sabva so rāganusayam pahāya Patighānusayam pativinodetnvā Asmiti ditnti mānānusayaṁ samūhanitvā Avijjaṁ pahāya vijjaṁ uppāditnvā Ditnteva dhamme dukkhasantaṁ karoti Ittāvatāpikho āvuso ariyasāvako sammāditnvā Ujjugatassa ditthi

जाति संजाति उपकंति अभिनिबंति खंधानं पातु भावो आयतनानं पटिलाभो अयं उच्चतावसो जाति भव समुदया जाति समुदयो भव निरोधा जाति निरोधो अयमेव आर्यो अट्ठंगिको मग्गो जाति निरोध गामिनी पटिपदा सेयथीदं सम्मादिट्ठि पेयाल सम्मा समाधि यतोखो आवसो अरिय सावको एवं जातिं पजानाति एवं जाति समुदयं पजानाति एवं जाति निरोधं पजानाति एवं जाति निरोधगामिनीं पटिपदं पजानाति सो सब्ब सो रागानुसयं पहाय पेयाल इत्तावतापिखो आवसो अरिय सावको सम्मादिट्ठि होति उजुगतास्स दिट्ठि धम्मे अविच्छप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति साधावसोति को ते भिक्खु आयस्मतो सारिपुत्तस्स भासितं अभिनन्दित्वा अनुमोदित्वा आयस्मन्तं सारिपुत्तं उत्तरिं पञ्ञं आपुच्छुं सियापनावसो अन्योऽपि पर्यायो पेयाल आगतो इमं सद्धम्मन्ति सियावसो यतोखो आवसो अरिय सावको भवंच पजानाति भव समुदयंच पजानाति भव निरोधंच पजानाति भव निरोध गामिनिं पटिपदंच पजानाति इत्तावतापिखो आवसो अरिय सावको सम्मादिट्ठि होति उजुगतास्स दिट्ठि धम्मे अविच्छप्पसादेन समन्नागतो होति आगतो इमं सद्धम्मन्ति कतमोपनावसो भव कतमो भव समुदयो कतमो भव निरोध कतमा भव निरोध गामिनी पटिपदाति तयो मे आवसो भव काम भव रूप भव अरूप भव उपादान समुदया भव समुदयो उपादान निरोधा भव निरोध अयमेव आर्यो अट्ठंगिको मग्गो भव निरोध गामिनी पटिपदा सेयथीदं सम्मादिट्ठि पेयाल सम्मा समाधि

ආගතෝ ඉමං සද්ධම්මන්ති සාධාවසතිකෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්ඤං ආපුච්ඡං සියාපනාවසෝ අඤ්ඤෝ පිපරියායෝ පියාල ආගතෝ ඉමං සද්ධම්මන්ති සියාවසෝ යතෝකෝ ආවසෝ අරියසාවකෝ වේදනංච පජානාති වේදනා සමුදයංච පජානාති වේදනා නිරෝධංච පජානාති වේදනා නිරෝධගාමිනින් පටිපදංච පජානාති එත්තාවතා පිඛෝ ආවසෝ අරියසාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමා පනාවසෝ වේදනා කතමෝ වේදනා සමුදයෝ කතමෝ වේදනා නිරෝධ කතමා වේදනා නිරෝධගාමිනී පටිපදාති චෛමේ ආවසෝ වේදනා කාය චක්ඛු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ඝාන සම්පස්සජා වේදනා ජීවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා පස්ස සමුදයා වේදනා සමුදයෝ පස්ස නිරෝධා වේදනා නිරෝධ අයමේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ වේදනා නිරෝධගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි පේයාල සම්මා සමාධි යතෝකෝආසෝ අරියසාවකෝ ඒවං වේදනං පජානාති ඒවං වේදනා සමුදයං පජානාති ඒවං වේදනා නිරෝධං පජානාති ඒවං වේදනා නිරෝධගාමිනින් පටිපදං පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහාය පේයාල එත්තාවතා පිඛෝ ආවසෝ අරියසාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සාධාවසතිකෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්ඤං ආපුච්චුං සියාපනාවසෝ අඤ්ඤෝ පිපරියායෝ පේයාල ආගතෝ ඉමං සද්ධම්මන්ති සියාආවසෝ යතඛාවසෝ අරිය ශාවකෝ පස්සංච පජානාති පස්ස සමුදයංච පජානාති පස්ස නිරෝධංච පජානාති පස්ස නිරෝධගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමෝ පනාවසෝ පස්සෝ කතමෝ පස්ස සමුදයෝ කතමෝ පස්ස නිරෝධෝ කතමා පස්ස නිරෝධගාමිනී පටිපදාති චෛමේ ආවසෝ පස්සකාය චක්ඛු සම්පස්සෝ සෝත සම්පස්සෝ ඝාන සම්පස්සෝ ජිවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ සලායතන සමුදයා පස්ස සමුදයෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ පස්ස නිරෝධගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි පේයාල සම්මා සමාධි යතඛා ආසෝ අරිය ශාවකෝ ඒවං පස්සං පජානාති ඒවං පස්ස සමුදයං පජානාති ඒවං පස්ස නිරෝධං පජානාති ඒවං පස්ස නිරෝධගාමිනින් පටිපදං පජානාති සෝ සම්බසෝ රාගානුසයම් පහාය පේයාල එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සාධාවසතිකෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්ඤං ආපුච්ඡුං සියාපනාවසෝ අඤ්ඤෝ පිපරියායෝ පේයාල ආගතෝ ඉමං සද්ධම්මන්ති සියාආවසෝ